සදහතුනි, තුන් රුවන්ගේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම යහපතක් වේවා. රංග ශ්‍රී ලංකා දම්සභා මණ්ඩපයේට අද අපි එක්වලා ඉන්නේ ධර්ම ශ්‍රවණය කිරීමට. රංග ශ්‍රී ලංකා ගුවන් විදුලි මගින් විසුවාද ලබන ධර්ම දේශනා මාලාවේ අද ධර්ම දේශනාවේ සඳහා සදහැබල දායකත්වය නාවල කොස්වත්ත ශ්‍රී සිද්ධාර්ථාන විහාරස්ථානයේදී මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලබන මාසික දහම් කමුවට සහභාගී වෙන පින්වතුන්ගේ සැදැහැවර දායකත්වයේ අද ධර්මදේශනයේ ධර්මදේශකයන්න් වහන්සේ වශයෙන් අපගේ ආරාධනාවෙන් මෙම ධම්සභා මණ්ඩපයට වැඩම කරන ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සදහැවතුමි ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රථම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි සියලු දෙනාම නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පිබුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පිබුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පිධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං නාම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡා ආචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආමභන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මඤ්ඤමානෝ කෝ භික්ඛෝ බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ තීති. සදහවතුනේ මෙම නාලිකාව ඔස්සේ අප මෙවන විට ධර්මදේශනාවන් කිහිපයක් කර තිබෙනවා. ඒ දේශනාවලදී අප යම් යම් කරුණු ඔබගේ දැනගැනීම සඳහා පැහැදිලි කොට තිබෙනවා, ඇතැම් විට නිරවුල් කොට තිබෙනවා. එවිට මෙබඳු දේශනාවන් අපි අලි කරනු ලබන්නේ ඒ කළ කරුණු පැහැදිලි කිරීම පාදක කොටගෙනයි. අපට ලැබෙන කාලය සීමා සහිතයි. හැම දිනේම හැම කරුණක්ම අයන්නේ සිට පැහැදිලි කිරීමට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. මෙබැවින් මුලින් තේරුම් ගත්ත කරුණු පාදක කොටගෙන මේ ගැඹුරු ධර්ම ශ්‍රවණය කරන්නට හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන. ශ්‍රවණය කොට තේරුම් ගන්නට, තේරුම් අරගෙන මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ආ වූ බන්ධනය ඇති වෙන ආකාරය සහ ඒ බන්ධනින් මිදෙන ආකාරය තේරුම් ගන්නට කල්පනා කරන්නට ඕන. දිනක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත්පස්ස සිටමින් මෙන්න මෙවැනි ප්‍රකාශයක් කළා. සාදු මේ බන්තේ භගවා ධම්මං දේසේත්. යං අහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ උපකට්ඨෝ අපමත්තෝ ආසාපි පහිතත්වෝ විහෙරේ යන්ති කියලා. මේ කියමනේ කියවෙන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාහට සංක්ෂේප වශයෙන්, සාරාංශ වශයෙන් කෙටියෙන් ධර්ම දේශනා කරනසේක්වායි කියන. ඒකට කෙටියෙන් බණ කියන්න පුළුවන්කමක් තිබෙන්නේ බොහෝ කරුණු තේරුම් ගත්ත අයටයි. නැත්නම් අනිත් කරුණු සියල්ලම කියලා දෙන්න සිද්ධ වෙනවානේ. එහිදී තමයි බුදුරජාණන් වහන්සේ ඒ කෙටියෙන් කරන පැහැදිලි කිරීම ඉතා වචන කීපයකින් කරනු ලැබුවේ. ඒ පාඨය තමයි මා ඔබට ඉදිරිපත් කළේ. මඤ්ඤමානෝකෝ භික්ඛු බද්දෝ මාරස්ස මහන මම කොට ගැනීමෙන් මාරයාට බැඳෙනවා. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ මම කොට නොගැනීමෙන් මාරයාගෙන් මිදෙනවා. මේක තමයි ප්‍රකාශය. දැන් මෙහි ධර්මදේශනාවට යන්නට මත්තෙන් අප මේ කරුණු දෙකක් තේරුම් ගන්න ඕන. මෙතන භික්ෂුන් වහන්සේ හිටපු නිසා භික්ඛු කියලා දේශනා කළාට එයින් කියවෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලාට පමණයි කියන එක. දහමෙහි සැනසුම මේ ජීවිතය තුළම සොයා ගන්න උත්සාහ කරන ඕනෑම කෙනෙක් වෙනුවෙන් ඒ දේශනාව වළංගු වෙනවා. ඊළඟට අපි එතන තේරුම් ගන්න ඕන මේ මාර සංකල්පයේ කුමක්ද කියන එක පිළිබඳව. බද්දෝ මාරස් මාරයාට බැඳෙනවා, මාරයාගෙන් මිදෙනවා. සාමාන්‍යයෙන් අපි නම් මාරයා කියලා සමාජ ව්‍යවහාරයේ භාවිත කරන ලබන්නේ කෙනෙකුගේ මරණයට පත් වුනහම මාරය අරන් ගියයි කියලා කියනවා. එහෙම අපි ළඟ මාරය පිළිබඳව කිසියම් ආකාරයක බියකරු සංකල්පයක් ඇති වෙලක් තිබෙනවා. නමුත් ඔය මාර සංකල්පයේ පළවෙනි තේරුම් ගැනීමේදී මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ මාරෝති උච්චති. එහෙම බුදුරජාණන් වහන්සේගෙන් රාදවැණි වික්ෂුන් වහන්සේලා විමසලා තිබෙනවා. ස්වාමිනී මාරයා මාරයා කියලා කියනවා කොපමණින්ද මාරයා බවට පත්වන්නේ කියන එක. එෙහිදී බුදුපියාණන් වහන්සේගේ පිළිතුර බවට පත් වී තිබෙන්නේ යම් කිසි කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මාරයා ඉන්නවා කියන එකයි. පංච උපාදානස්කන්ධයටයි මාරයා කියන්නේ, පංච උපාදානස්කන්ධය තුලයි මාරයා ඉන්නේ කියන එක පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම පස්මරුන් බිඳ, දසමරුන් බිඳ කියන මේ ඔබ අසා තිබෙන වචන වලින් පෙන්වන්නේ ඒවා ක්ලේශ ධර්මයන් බවයි. හැබැයි වසවත්ති මාර කියන තව සංකල්පයකුත් පවතිනවා සදිව ලෝක සම්බන්ධයෙන් ගත්තල. කෙසේ වෙතත් මේ මාර කියන වචනයේතකොට පොහුදුන් කියන අයට ගැලපෙන වචනයක් වශයෙන් මා දකින්නේ. ඔවුන් තමයි මරණයට අකමැති, මරණයට බිය, මරණයේදී ජීවිතය හැරදමා යන්න කැමති නැත්තේ. ඔවුන් තුළ තමයි පංච උපාදානස්කන්ධය පවතින්නේ. යමෙක් තුළ පංච උපාදානස්කන්ධය තිබෙනවා නම් ඔවුන් ළඟ මාරයා ඉන්නවායි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කළ වෙනත් පැහැදිලි කිරීමක් තුළින් මේ දේශනාවට අදාළ හඳුන්වා දීම වශයෙන් අප පැහැදිලි කරන්න හදන සූදානම් වෙන්නේ සහ ඉදිරිපත් කරනු ලබන්නේ. එහෙනම් අපට තේරුම් ගන්න අවශ්‍ය කරුණක් තිබෙනවා. අප මේ කතා කරන ධර්ම දේශනාවලදී අද භාවිතා කරන සූත්‍රය අයිති වෙන්නේ සංයුත්තනිකායේ කන්දක වර්ගයට. කන්දක වර්ගයේ කියන කේ තේරුම ස්කන්ධයන් මුල් කොටගෙන දසු දසුම් කියන එකමයි. එවිට අපි අද කතා කරනු ලබන්නේ ස්කන්ධ පහ පිළිබඳව. පහ තුලින් ධර්මය දැක ගැනීම පිළිබඳව. එතකොට අපි පුද්ගල ස්වභාවයේ ස්කන්ධ පහ දක්වා ගෙනෙමින් ඉන්නට වෙනවා, තේරුම් අරන් ඉන්නට වෙනවා. පුද්ගල ස්වභාවයේදී අපට මව කුසෙන් බිහිවීම සහ ජීවිත අවසානයේ මරණය දක්වා එක සිරුරක් දරන්න පුළුවන්. ඒ තුළ අපට ශික්ෂා පදමකින් යම් සංවරයක් ලබා ගන්නත් පුළුවන්. නමුත් පුද්ගලයා තුළ උපදින්නා වූ සියුම් ධර්මතාවයක් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දරනවා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණක් ගන්නා මොහොතක් පාසා ඒ අරමුණ මුල් කොටගෙන රූප වේදනා සංඥා සංකාර නම් වූ විශේෂිත සංකීර්ණ ක්‍රියාවලියක් හටගන්න බව සහ ඒ හටගෙන නැති වෙන බව. ඒකට පවසන්නේ ස්කන්ධ පංචකයාගේ ඉදීම වැරීම කියන එක. මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට ඉදීම වැරීමක් සිදු වෙනවා දැනගත්තත් නැතත්. කැමති වුණත් නැතත්. පෘථග්ජන භාවය තුලත් සිදු වෙනවා ආර්ය භාවය තුලත් සිදු වෙනවා. එතකොට මේ පෘථග්ජන භාවය තුල මේ ස්කන්ධ පංචකයා තුල සිදු වෙන කරුණ කුමක්ද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේට කළ සරල පැහැදිලි කිරීම බවට පත්වන්නේ. කුමක්ද මේ සරල පැහැදිලි කිරීම? මඤ්ඤමානෝ කෝ භික්ඛෝ බද්දෝ මාරස්. මහණ මමකට ගැනීමෙන් මාරයාට වැඳෙනවා. අමඤ්ඤමානෝ මමකට නොගැනීමෙන් මුත්තෝ පාපි මතෝ. පාපී වූ මාරයාගෙන් මිදෙනවා. ඒ වගේම මේ කරුණේ පැහැදිලි කර ගන්න ඕනේ. එතකොට බැඳෙන ආකාරයයි ඒ මිදෙන ආකාරය දෙකම පවතිනවා. ඔය මාර කියන සංකල්පයට පමත්ත බන්දු කියලා තව පමත්ත බන්දු පාපි මතෝ කියලා ත්‍රිපිටකයේදී යෙදීමකුත් තිබෙනවා. පාපී මාරයා යාළුවෙක් නැත්තම් නෑදෑයෙක් වන්නේ සංසාරේ ප්‍රමාදී පුද්ගලයන්ට කියලා. පමත්ත බන්දු කියන එකේ තේරුම මේකයි. ප්‍රමාදුන්ගේ ඥාතියා කියන එක. ඒ ප්‍රමාදුන්ගේ ඥාතිත්වයෙන් මිදෙන්නට වෙනවා මේ කාරණේදී. ප්‍රමාද වූව නම් ඔවුන්ට ඥාතියා බවට පත්වන්නේ මාරයයි කියන එක. දැන් මෙතන බුදු පියාණන් වහන්සේ මෙහෙම පැහැදිලි කරාම මඤ්ඤමානෝ කෝ භික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ කියලා ඒ භික්ෂුන් වහන්සේට ඕනේ උනේ සරලව දැනගන්නනේ. උන්වහන්සේ ප්‍රතිඋත්තර දෙනවා අඤ්ඤාතං භගව අඤ්ඤාතං සුගතා කියලා. ඒ කියපු කාරණාවෙන්ම උන්වහන්සේට අවබෝධ වුණයි කියලා ප්‍රකාශ කරන්නේ. ඉබඳු අවබෝධයක් වුණාම තිලෝක බුදු පියාණන් වහන්සේ ඒ අවබෝධ වුණු පුද්ගලයාට නැගිටලා යන්න ඉඩ දෙන්නේ නැහැ. උන්වහන්සේ ආපහු විමසනු ලබනවා මම කෙටියෙන් කියපු දේ කොහොමද ඔබ දැනගත්තේ විස්තර වශයෙන්. ආපහු උත්තර දීලා පිළිතුරු දෙන්න වෙනවා. තමාට වැටහුණා නම් ආපහු ඒ පැහැදිලි කිරීමේ අපහසුයක් නැහැනේ. දැන් අපට වැටහුණ දේ තමයි අපි ධර්ම දේශනාව සඳහා කරුණු ලබන්නේ. අන්න ඒ වගේ වැටහුණ කෙනෙකුටත් පුළුවන්කමක් තිබෙනවා ඒ කරුණ විස්තර කරන්නට. මෙන්න මෙතනදී ඒ වික්ෂුන් වහන්සේ තමයි පැහැදිලි කරුණු ලබන්නේ මාරයාට බැඳෙන ආකාරය මෙහෙමයි මෙදෙන ආකාරය මෙහෙමයි කියන එක. රූපංකෝ බන්තේ බද්දෝ මාරස්ස මුත්තෝ පාපිමතෝ. වේදනාකෝ බන්තේ බද්දෝ මාරස්ස මුත්තෝ පාපිමතෝ. එතකොට අන්න එතනේ ස්කන්ධ පංචකය සම්බන්ධයෙන්ම මෙහෙම පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා. මාරයාට බැඳෙන හැටි සහ මාරයාගෙන් මෙදෙන ආකාරය. මේ සංකීර්ණ ධම්මන්දේශුම් කියන වචنين තේරුම් ගන්නට ඕන මේ ත්‍රිපිටකය පුරාම හෝ පුරා පන්සාලි සසලක් පුරාම දේශනා කළා වූ ධම්ම කරුණු මේක තුල ඇතුළත් කියන එක. අපිට මේ මූලික කරුණු පාදක කොටගෙන වටහා ගන්නට පුළුවන්කමක් තියෙනවා නම් ආයෙ තවත් බණක් අහන්න අවශ්‍ය වෙන එකක් නැහැ මේන්න මේක තේරුම් ගන්න වෙනවා. දැන් මම කොට ගන්නවයි කියලා පෙන්නනවා. මඤ්ඤමාන මේ සූත්‍රේ නමත් මඤ්ඤමාන සූත්‍රේ. මම කොට ගැනීම මාරයාට බැඳෙන ප්‍රතිපදාවයි මමකට නොගැනීම මාරයාගෙන් මිදෙන ප්‍රතිපදාවයි අන අප තේරුම් ගන්න ඕන. අපි නොදන්නා නිසා මේ මාරයාට බැඳෙන ආකාරය අපි කොහොමද පරිහරණය කළේ නැත්නම් තේරුම් ඒ වගේ අවුලකට මැදිුණේ කියන එක පිළිබඳව. එහෙම තේරුම් ගත්තාම තමයි අපට පුළුවන්කමක් තියෙන්නේ අමඤ්ඤ මානව බවට පත්වන නැත්නම් මමකට ගැනීමෙන් වළකින්නට. බුදු පියාණන් වහන්සේ කොහොමද ඒ විමසනු ලබන්නේ? යථාකතං පනසම් බික්ඛු මයා සංකීර්තේන බාසිතස්ස විත්තාරේන අත්තං අජානාසීති. වික්ෂුව කොහොමද මම මේ සාරාංශ වශයෙන් කිව්දේ ඔබ විස්තර වශයෙන් දැනගත්තේ අරුත් වශයෙන් දැනගත්තේ? අන්න ඒ විදිහ තමයි උන්වහන්සේ මේ කරුණ පැහැදිලි කිරීම ආරම්භ කරලා තියෙන්නේ. රූපංකෝ බන්තේ මඤ්ඤමානෝ පද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ කියන මෙතනින්. දැන් අප ඊතා ප්‍රවේශයෙන් මේක තේරුම් ගන්න වෙනවා. රූපේ මම කොට බැඳී ගැනීමෙන් මායයාට බැඳෙනවා නොගැනීමෙන් මායයාගෙන් මිදෙනවා. දැන් රූපය කියන කරුණ පිළිබඳව මේ සමාජයේ පවතින අර්ථයන් විග්‍රහ කරමින් ඊට වඩා පැහැදිලි ගැඹුරු අර්ථයක් අප මේ ධර්ම දේශනාවලදී ඊට ලබා දී තිබෙනවා. පවතින මාස අවද්‍යයයි සලකනු ලබන தත්ත්වය තමයි රූපේ යන ශරීරයේ වශයෙන් ගන්න එක. වේදනා සංඥා සංකාර විඥාන පවණක් නාම වශයෙන් අරගන්නේ. නමුත් එහෙම ගත්ත නිසා වෙන්නට ඕන මෙතරම් මේ සූත්‍ර දේශනා ත්‍රිපිටකයේ තිබුණත් මිනිසුන්ට නිවීම සැනසීම කරා ළඟා වෙන්නට ඉඩ කඩ සැලසී නැතුව ගියේ. එබැවින් අප මේ තේරුම් ගන්නට ඕන අභිධර්මයේ පවතින සතර මහා භූත සහ මහා භූත රූප විග්‍රහයේ පවතින රූපේ උදව් කොටගෙන නෙවෙයි. කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු කියන අර්ථ මුල් කොටගෙන. ස්කන්ධ උපදිත්ම දිරත්ම මැරෙත්ම මොහොතක් පාසාම ඔබද උපදින්නේ හිය දරන්නේ හිය මැරෙන්නේ හිය. දැන් රූපේ ශරීරය වුණාම ඒක ජීවිතේ ආරම්භ වෙලා අවසානේ මිය යනවා. නමුත් ස්කන්ධ කියන එකේ පහේ කියන එකේ මොහොතක් මොහොතක් පාසා උපදිනවා මැරෙනවා. එබැවින් මෙතන තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. අපට මේ ලෝකේ ජීවත් වෙනකොට වේදනා හයක් විඳින්න සිද්ධ වෙනවා. හය තුන් ආකාරයෙන් 18ක් වෙනවා තවත් ආකාරයකට. එහෙම නැත්නම් අපි මෙහෙම කියන්න ඕනේ ඒක. රූපය පිළිබඳ විඳීම, ශබ්දය පිළිබඳ විඳීම, ගන්ධය පිළිබඳ විඳීම, රසය පිළිබඳ විඳීම, ස්පර්ශය පිළිබඳ විඳීම, මනෝ ආරම්මන පිළිබඳ විඳීම. සදරින් ගන්නා වූ අරමුණු වල වේදනා හයක් තියෙනවා, සය ආකාරා. ඒ වේදනාවන් හටගනු ලබන්නේ නැත්නම් ඒ විඳිනු ලබන්නේ ඒ ගන්නා වූ රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය මුල් කොටගෙන නොවේද? ඒ සංඥාවෙන් හඳුනනු ලබන්නේ ඒ වේදනාව නොවේද? ඒ රූප රූපය නොවේද? ඇසේදී නම්, කනේදී නම් ඒ ශබ්ද රූපය නොවේද? ඒ සංඥාවට අනුව නොවේදයට සම්මාකාරී ලෝභ හෝ මෝහ හෝ දේශ හෝ මෝහ හෝ තිබෙනවා නම් එකතු වෙන්නේ සංඛාර ස්කන්ධේ වශයෙන්. ඒ රූප වේදනා සංඥා සංඛාර හතරින් සිදුනා වූ සිදුවීම නොවේද? සිදු වූ ආකාරයෙන් දැන ගැනීම හෙවත් විඥාන ස්කන්ධේ පහළ වීම සිදුවන ලබන්නේ. එතකොට මේ කන්දකවග්ගේ මඤ්ඤමාන සූත්‍රයේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව මූලික කොටගෙන දේශනා කරපු තැන. ඒ සූත්‍ර දේශනාවල තිබුණා වද මේ රූපය කියලා ශරීර විවහාර කිරීමේදී එතනින් එහාට මේක විග්‍රහ කර ගන්න පහසු වෙනවක් නේද කියන එක තමයි අප පැහැදිලි කරන ලබන්නේ. දැන් එතකොට අපි මෙතන පැහැදිලි කරලා දන්නේ රූපංකෝ බන්තේ මඤ්ඤමානෝ පද්දෝ මාරස්ස. රූපය මම කොට ගැනීමෙන් මායයට බැඳෙනවා. කුමක්ද මේ මම කොට ගන්නවා කියන කේ තේරුම? අනේයත් මනවින් පැහැදිලි කර ගන්නට ඕන. මම යන්න සිංහල භාෂාවේ තියෙන වචනයක්. පාලියට ඒක අහං කියලා කියනවා. අපි සාමාන්‍ය කතා විවාහාරයේදී අපේ ශරීරයේ මුල් කොටගෙන මම කියන වචනේ පාවිච්චි කරන ලබනවා. එපමණක් නොවේ සමාජයේ පවතින ඇතම් බොළඳ ගණයේ විග්‍රහවලදී මේ සිරුර කොටස් 32කට බෙදමින් ඒ එක කොටසක ආත්මයක් නැත්තම් මම කියලා කෙනෙක් නැති නිසා ශරීර තුලත් මම කියලා කෙනෙක් නැහැ කියන සම්මුති විග්‍රහයන් පවා අසාපත්තව තිනවා අපි. නමුත් ඒ ශරීරයනේ. නමුත් අප දැන් මේ කතා කරන්නේ ශරීරය නෙවෙයිනේ. පංචස්කන්ධය. සමහරුන්ට ශරීරය පංචස්කන්ධය. නමුත් තිලෝගර බුදු පියාණන් වහන්සේ ඉගැන්වීමේදී ශරීරය පරිහරණය කරන ශරීරය සක්‍රිය කරන ශක්ති විශේෂය පංචස්කන්ධයයි. මිය පරලෝකීය සිරුරක නැත්තේ පංචස්කන්ධේම. ඇතැම් ප්‍රකාශ කරන ආකාරයට රූපස්කන්ධය තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන හතරයි පරලෝකෙින් තිබෙන්නේ. නැහැ. එහෙම වෙන්න හේතුවක් නැහැ. එනිසායි අපි කතා කරන ලබන්නේ මృత කලේබරයක් වන්නට මත්ෙන් පවතින ශක්ති විශේෂයේ තියෙන පහම. රූප වේදනා සංඥා සංකාර පහම. ස්කන්ධයන්ගේ 15 වෙනි නතර වුණාම අන්න පටවියාපෝ තේජෝ වායි හතර කියන කොටස ඉතුරු වෙනවා. එතකොට ස්කන්ධ පහම එතන නැහැ. එහෙම දකින්නට ගැඹුරු කල්පනාවක් නුවණක් දියුණු අවබෝධයක් ඇති කරගන්න මහන්සි ගන්න. අප කීවට පිළිගන්නෙත් නැතුව වැරදි අදහසක් රටේ සිටියේ තිබුණාට එයත් පිළිගන්නෙත් නැතුව කල්පනා කරන්න ඕන මේ රූප ශරීරය වුණාම වේදනාවට විඳින්නේ මොනවද? රූප ශරීරය වුණාම ශබ්දයක් ඇහෙනකොට විඳින්නේ ශබ්දයේද හරියේද? ගන්ධයක් ලැබෙනකොට විඳින්නේ ගන්ධ රූපයේද නැත්නම් ශරීරයේද කල්පනා කරලා බලන්න. සයාකාර වේදනාවක් කියන එක පිළිබඳව භවනිත්ති කියන සූත්‍රයේ පැහැදිලි කරලා තිබෙනවා. මේ වේදනා හය හටගන්න හැමනම් රූප හයක් මුල් කොටගෙන ඒක තේරුම් ගන්න වෙනවා. එනිදී මේ මම කොට ගැනීම කියන එකේ තේරුම මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. තවත් උදාහරණයක් අපිට මේකට ගන්න පුළුවන්. ඔය පඨම සහ ဒုတိයා කියන උපාදා පරිත්තස්ස සූත්‍රවල සඳහන් වෙනවා අරමුණු රසයේ විඳින්ට යාමේදී අල්ලා ගැනීමක් සිදු කර ගන්නවායි කියනවා. අල්ලා ගැනීමෙන් තැවුලත් අල්ලා නොගැනීමෙන් නොතැවුලත් දේශනා කරමි කියන මේ ඉගැන්වීම හරියට මෙතෙන්ද ගැලපෙනවා. අනර ලදරු ජීවිතයක් කරන් බලන්න. ඒ මොහොතේ හමු වෙන හැම දෙයක් සම්බන්ධයෙන්ම කටයුතු කරන ලබනවා. එහෙත් ඒ සම්බන්ධයෙන් පසු විපර්මක් කරන්න. එකට එකක් කරන්න. පරිගැනීමක් කරන්න. අවශ්‍ය ආකාරයට හේතු අවකාශ නොවි දරුවන්ගේ මානස තුළ මේ සියල්ල නිමා වෙනවා. එයින් පැහැදිලි වනු ලබන්නේ ළමා කාලය තුළ ඒ කාරණා අල්ලා ගැනීමකින් තොරව පරිහරණය කරන බවයි. එබැවින්ම ඉපදීමක් හෝ ලෙඩවීමක් හෝ මහලු වීමක් හෝ නිවන් යාමක් හෝ දිව්‍ය ලෝක යාමක් හෝ ආදී වශයෙන් මේ කිසිම දෙයක් සම්බන්ධයෙන් දරුවෙකුට ගැටලුවක් නැහැ. එබැවින් අප තේරුම් ගන්නට වැදගත් කරුණක් මෙතන තිබෙනවා. මේ අරමුණු රසයේ විඳීමේදී අසුත පුතග්ජනයින්ටත් මේ ස්කන්ධ පහ පහළ වෙනව නැති වෙනවා. සුගත ආර්ය ශ්‍රාවකයන්ටත් නැත්තම් බුදුන් රහතුන්ටත් මේ ස්කන්ධ පහළ වෙනව නැති වෙනවා. ඒ පහළ වීම නැතිවීම නොවේ බුදු පියාණන් වහන්සේ වදාරන මේ නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා. පෘථග්ජන පුද්ගලයා මේ අරමුණ රසය විඳීමේදී අරමුණට ඇලීම තුල ඔහුට අරමුණ ස්කන්ධ පහ ඇතිවි නැතිවි ගියත් ඔහු නිත්‍ය කොට ගැනීමේ මුලාව පවතිනවා. ආර්ය පුද්ගලින්ගේ අරමුණ රසය හඳුනාගෙන ඉදිරියට හේතු විතර වෙන්නේ නැතුව නැතිවීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. සැබෑ අනිත්‍ය අනියත බව සිදු වෙනවා. අන්නර ඇති වෙන නැති වෙන ස්වභාවයට රැහිව යමින් අපි ඒ අරමුණු රසයට ඇලෙන්න ගියාපුවාම එහෙම නැත්නම් අරමුණු රසයට ගැටෙන්න ගියාපුවාම ඒ ඇලීම මම බවටපත් වෙනවා, ගැටීම මම බවටපත් වෙනවා. එතකොට ඇලීම සහ මුලාවට ලෝභ මෝහ කියනවා, ගැටීම සහ මුලාවට ද්වේෂ මෝහ කියලා කියනවා. අන රූපංකෝ බන්තේ මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස. රූපය මම කොට ගන්නවා කියන එකේ තේරුම ඒ අරමුණ අල්ලා ගන්නවායි කියන එක. අල්ලා ගත්තාම තමයි මම හැදෙන්නේ. අතක තියාගන්න. ඒ මම කියන එකේ තේරුම එතකොට රූපය නිත්‍යයි. රූපය නිත්‍ය වුණා. රූපය කියන්නේ එතන අරමුණ රූපය. ඔහුට යම් රසයක් විඳින්න ගැටෙන්න කාරණයක් නිසා ඔහු බාර ගැනීමක් ඇති කරගත්තා. ඔහු අනියත බවට එරෙහිව ගියා. එබැවින් මම යන්න නිත්‍ය යන්නට තවත් පරයාය අර්ථයක්. මගේ යන්න සුඛ යන්නට තවත් පරයාය අර්ථයක්. ආත්ම යන්න මගේ ආත්ම යන්නට තවත් පරයාය අර්ථයක්. මම මගේ මගේ ආත්ම කියන එකට තමයි පාලියෙන් නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. අන්න පෘථග්ජන පුද්ගලයා මේ ආරම්මණයන් හිදී ආරම්මණය සමග ඇලීමක් ගැටීමක් ඇති කර ගන්නවා නම් එතන මුලාවක් ඇති වෙන නිසාය මම මගේ මගේ ආත්ම වෙනවා. අන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව නොදන්නා පුද්ගලයා ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි මේ සමාජයේ ජීවත් වෙනකොට ඒක එහෙම කෙබඳු හෝ ඇඳුමක්කින් ඉන්නට පුළුවෙනි. නමුත් ඕනෑම කෙනෙක් තමන් ජීවත් වන ශාස්ත්‍රය තුල මේ අරමුණු ගැනීම සිදු කරනු ලබනවා. අරමුණු ගැනීම සිදු කර ගැනීම තුළින් අරමුණ ස්කන්ධ පහ වශයෙන් ඇත වී නැති වී ගියත් යලි එබඳු ඇල්මක් ඇති කර ගැනීමේ ගැටීමක් ඇති කර ගැනීමේ යලි එබඳු දෙයක් උපදවා ගැනීමේ ඕනෑකමක් අප ශේෂ කර ගන්න ලබනවා. ඔබට වැටහෙන අර්ථයෙන් ප්‍රාස කරනවා නම් ඔබ යම් කිසි කෙනෙක් ඔබට අපහාසයක් කළා. ඔබ සමාජයේ ඉදිරියේ දුකට නැත්තම් කම්පාවට ලැජ්ජාවට පත් වුණා. ඔබට එතනදී ප්‍රතික්‍රියාවක් දක්වන්න හැකියාවක් තිබුණේ නැහැ. ඔබ ශාරීරික දුර්වල සිටි නිසා හෝ වෙනත් කරුණක් නිසා. නමුත් ඔබ ගෙදර ගිහින් කල්පනා කරනවා මේ පිළිබඳව මට මෙහෙම කිව්වයි කියලා ඔබ විඳවනවා. අන්න ඒ බාරගත්ත නිසා ඒ සිද්ධිය එතනින් හමාරයි. ඔබ ඒ බාරගත්ත නිසා විඳවන්නේ. මේ විඳවීම ප්‍රතිඵල ඊට පස්සේ මටත් දවසක් ආවායි කියලා හිතන් ඉන්නවා එකට එක කරන්න. අදාළ හේතුව ඉදිරිපත් වෙනතුරු සැඟවී තිබීමේ එලි මතු වෙනවා. කොකාටත් වාරයක් නම් තිත්තයටත් වාරයක් කියලා. අන්නේසේ සැඟවීම් තිබී ඉදිරිපත් වීමට හේතු අවකාශ වීම තමයි බද්දෝ මාරස්ස. ඒ හේතු අවකාශ වීම තමයි තණ්හානසය. එසේ හේතු අවකාශ වීම නිසා තමයි ඒව නැවත උපදින්නේ පුනර්භව. එතකොට නැවත උපදින්නට අපි අරමුණු රසයේ විඳලා තියෙනවා. තියලා දවසකින් දෙකකින් තුනකින් හතරකින් මේ ජීවිතයේ කිසියම් අවස්ථාවක අදාළ ශේස්ත්‍රයට පත් වෙන විට එමතු වෙනවා. පමණක් නොවේ ජීවිත අවසානයේදී මේන් එකක් උදව් කරගෙන ඊළඟ පුනර්භවයේ කියලා පැහැදිලි කරන්නේ ස්කන්ධ පහ පහළ වීම සිදු වෙනවා. එතකොට පුනර්භවයේ කියන කොටස නැවත හට ගැනීම කියන එක සිදු වෙනු ලබන්නේ ඔබ විසින් මමත්වෙන් අල්ලාගෙන තැබූ දේවල් මුල් කොටගෙන. අන්න අපි ගන්නවා තේරුම් ගන්න. රූපේ මමයේ මම රූපේ රූපේ තුල මායත මාතුල රූපේ ඇත. මේකට කියන්නේ පංචස්කන්ධයේ තියෙන විෂය ආකාර මිත්‍යා දෘෂ්ටිය කියලා. එතන රූපේ මම කියන්නේ ශාරීරිය මම කියන එක නෙමෙයි. ඒ අරමුණ අල්ලා ගත්තාම ඒක මම වෙනවා. මම රූපේ වෙනවා, රූපේ තුල මා ඉන්නවා කියන මිත්‍යා දෘෂ්ටියකට බැඳෙනවා. ඒ රූපේ අල්ලා ගත්තාම ඒකට අල්ලා ගන්නා වූ සැප හෝ දුක් හෝ උපේක්ෂාව වේදනාවටත් ඒ වගේ අල්ලා ගැනීමක් සිදු වෙනවා. එතකොට වේදනාව මමයේ, මම වේදනාවේ, වේදනාව තුල මා ඇත, මා තුල වේදනාව ඇත. එතකොට වේදනාවත් හතර ආකාරයකට බැඳෙනවා. වේදනාවේ ආකාරය අපි හඳුනා ගන්න එකට කියනවා සංඥාව කියලා. හඳුනායි නම් සංඥාවයි. සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ උපේක්ෂා වශයෙන්. සංඥාව මමය, මම සංඥාවය. සංඥාව තුළ මායත, මාතුළ සංඥාව ඇත. ඒක සංඥාවත් නිත්‍ය. රූපේ නිත්‍ය සුඛාත්ම, වේදනාව නිත්‍ය සුඛාත්ම, සංඥාව නිත්‍ය සුඛාත්ම. ඒ ආකාරයෙන් හඳුනාගත්ත දේ කෙරෙහි අපි කිසියම් ආකාරයකට ලෝභ මෝහ කිරීමටම තමයි සංකාර කියලා කියන්නේ. ලෝභ මෝහ දේශ මෝහ සංකාර උපාදානේ. එතකොට ඒ සංකාර ස්කන්ධේදීත් අර වගේ සංකාරයේ මමයේ, මම සංකාරයේ, සංකාරය තුළ මායත, මාතුළ සංකාරයට. මේ සියල්ල මේ සිදුවේදී ඒ සිදුන සියල්ල හඳුනා ගැනීමට විඥානය කියනවා. ඒ විඥානයේදී විඥානයේ මමය, මම විඥානය, විඥානය තුළ මායතුළ මාතයත, මාතුළ විඥානයට. මෙසේ මේ අසතුත පුතග්ජනයා කියන කෙනා, ස්ත්‍රී හෝ පුරුෂ, ගිහි හෝ පැවිදිව තමන් කරන කටයුතු යහපත් හෝ අයහපත් වෙන්න පුළුවන්. මේ ජීවන කටයුත්තේදී මෙසේ අරමුණෙන් අරමුණට, අරමුණු රසය සමග ඇලෙමින්, ගැටෙමින්, ලෝභ කරමින්, මෝහ කරමින්, ද්වේෂ කරමින්, මෝහ කරමින් මායයට බැඳෙනවා. එතකොට මම කොට ගන්නේ නම් මායයට බැඳෙනවා. එවික්සන් වහන්සේ පැහැදිලි කරපු කාරණාව ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබටත් කල්යාණ මිත්‍ර සේවනයේ හමු වෙන්නට පෙර, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට පෙර, ආගම් ભેදයකින්තරව මෙසේ මේ මම කොට ගැනීම, මගේ කොට ගැනීම, මගේ ආත්ම කොට ගැනීම නැමැති වරද ඔබ අතින් සිදුවන බව ඔබට වැටහෙනවාද? අන්න භාර්යාට බැඳීම ඔබ අතින් සිදුවන වරදක්. බද්දෝ මාරස්ස. අඤ්ඤමානෝ කෝබික් වම කොට ගැනීමෙන්, රූපය මම කොට ගැනීමෙන්, වේදනාව මම කොට ගැනීමෙන්, විශේෂෙත් නොවස්නම් පංචස්කන්ධයම මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගැනීමට කියනවා පංච උපාදානස්කන්ධය. අන්න අපි ආයෙත් ගලපන්න පුළුවන් වෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් මේ සසරට බැඳෙන හැටි, මායයට බැඳෙන හැටි, නැත්නම් අපාතින් සිදුවෙන වරද දැනගත්තත් නැතත් මේක සමාජයේ හැම දෙනෙක් අතරින් සිදුවෙනවා. එබැවින් ඔබ මේ සමාජයේ ජීවත් වීමේදී පවයේ සිට, පවහරහා, පිනහරහා, රූපී අරූපී, ධාන දිවස දිවකන ආදී අභිඥා දක්වා හෝ කිසියම් ආරම්මණයක්, මේ සියල්ල අරමුණු. පව කියන්නේ තරමුණක්, පින් කියන්නේ තරමුණක්, හොඳ දේ කියන්නේ තරමුණක්, නරක දේ කියන්නේ තරමුණක්. අරමුණක් පිළිවඳව කල්පනා කිරීමේදී බුදු පියාණන් වහන්සේ වදාරනවා, ඒ ඕනෑම රූප, ශබ්ද, ගන්ධ, රස අරමුණක් හෝ කැමැතියක් නැති උගත්නුවමත් අරමුණක් වශයෙන් හෝ මේ අරමුණ කෙරෙහි අපි කිසියම් ඇල්මක්, ගැටීමක් ඇති කරගන්නවා නම් ඒතං මම, ඒ මම වෙනවා. ඒතෝ හමස්මි, ඒ මගේ වෙනවා. ඒසෝ මේ අත්තා, ඒ මගේ ආත්මේ බවට පත් වෙනවා. එතකොට ඒතං මම, ඒතෝ හමස්මි, ඒසෝ මේ අත්තා කියන්නේ මායාගේ ජීවිතේ. ඒකටමයි අපි කියන්නේ නিত্য සුඛාත්ම කියලා. ඒක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. රූපං කෝ බන්තේ මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස. ස්වාමීනි, රූපේ මම කොට ගැනීමෙන් තමයි මායයට බැඳෙන්නේ. දැන් මේ විදිහට අපි සසර ගමන යාමේදී පුද්ගලයෙක් වශයෙන් හොඳ නරක තෝරාගෙන හොඳ තුල ජීවත් වෙන්න ගියත්, නරක තුල ජීවත් වෙන්න ගියත්, ලෞකික ධාන තුල ජීවත් වෙන්න ගියත් මේ මාර විජිතෙන් නිදහස් වෙන්නට බෑ. බද්දෝ මාරස්ස මායයට බැඳෙනවා. මොනවා අපායේ සිට රූපී අරූපී බඹතල දක්වාම තියෙන අරමුණ. ඒ හැම දෙයක්ම අපි අරමුණ වශයෙන් ගන්නෙ. ඒ ඕනෑම අරමුණකට අපි එකකට වඩා අනිත් එක හොඳයි, සපයි, සාන්තයි කියලා හිතයි කියලා හරි තව ආකාරයකින් අල්ලා ගත්තම ඒ මම වෙනවා. දැන් මඤ්ඤමාන සූත්‍රයෙන් පැහැදිලි කරන ලබන්නේ සත්‍ය සංසාරයේදී තමන්ට හමු වෙන ඕනෑම හොද දෙයකින් හෝ ඕනෑම කුණු ගොඩක් උදව් කරගෙන මම නැමැති මුලාවක් හදා ගන්නවායි කියන එක. එතකොට මම යන්න මුලාවක්, මම කියලා කෙනෙක් නැහැ කියන වචනේ තේරුම අන්න ඒකයි. මුලාවක්. මුලාවක් නැත්තේ නැන්නේ තියෙනවනේ. පෘථග්ජන පුද්ගලයාට මුලාව තියෙනවා. මුලාව තුළ මම තියෙනවා. ඒ නිසා අපි ඒකට කියනවා සක්කාය දිට්ඨි කියලා. සංඛාය කියන්නේ ආයත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. දිට්ඨි කියන්නේ ඒක මගේකට, මගේ ආත්මකට ගැනීම. දැන් සසර ඇවිදීම සිදු වෙන ලබන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගැනීමෙන් මායයට ඕනෑම විජිතයක් තුළ මේ මායයා මේ රජකම් කරන ලබනවා. එකක් එපා කියනකොට, එකක් ලස්සන නෑ කියනකොට, එය ප්‍රිය නෑ, හොඳ නෑ කියනකොට, ඊට වඩා හොඳ දෙයක් මවා දෙමින් මේ සංසාර බන්ධනය තුළ මිනිසා නැත්තම් සත්වයා රැඳවීමට තරම් මායයා ප්‍රයෝගීකාර වෙලා තිබෙනවා, ප්‍රයෝගකාරී වෙලා තිබෙනවා. එබැවින් බද්දෝ මාරස්ස. දැන් අපට මේ වැටහුණා නම් ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ මුත්තෝ පාපිමතෝ. මායාවෙන් මිදෙන්නේ කොහොමද කියන එක මේ වචනේ නම් තියෙනව නවත් අපි ඒක පැහැදිලි කර ගන්නට වෙනවා. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මමකට නොගන්නේ නම් පාපි මායාවෙන් මිදෙනවා. දැන් මමකට ගත්තේ නොදන්නකම නිසා දන්න කෙනෙකුටයි මමකට නොගෙන ඉන්න පුළුවන්. මේ පිළිබඳව අපිට ටිකක් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. එබැවින් අපි මේ කරුණ ටික පැහැදිලි කිරීම සඳහා අර භික්ෂුන් වහන්සේ වදාළ ඊළඟ වචන ටික ගනිමු. මේ ධර්මය අසා තේරුම් කර දීමෙන් පසුව තමයි මේ මායාවෙන් මිදීමේ ක්‍රියාවට යන්න ඕන. සැබෑවටම බුදුසමයේ භාවනාව කියලා කියන්නේ මායාවෙන් මිදීමේ ක්‍රියාදාමය. දිගින් දිගටම අනුගමනය කරන්න ඕන. නමුත් ධර්මයේ තේරුම් ගත්තේ නැති අය මායාවෙන් මගහැර දීමේ ක්‍රියා මාර්ගයක් අනුගමනය කරලා නොදන්නා විදිහට මායාවටම අහු වෙනවා. දැන් අපි හිතමුකෝ කෙනෙකුට දිවස හම් වුණා, තිවකන හම් වුණා, රූපී ධානයක් හම් වුණා, අරූපී ධානයක් හම් වුණායි කියලා. ඔවුන් හිතනවා ඒ දුකින් මිදිලා, විමුක්තිය ලැබිලා, නිවන් ලැබලයි කියලා. නමුත් ඔවුන්ම දන්නේ නැහැ ඒවා ලෞකික බව සහ ඒවා මායාවේ විජිතේ යායින් තියෙන ඒවායි කියන එක. මෙබැවින් ධර්මයේ තේරුම් නොගෙන යන්න ගියොත් කොතනක හෝ බද්දවම අරස්ස මායාවට බැඳෙනවා. එබැවින් භගවතෝ ධම්මං සුත්වා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අසා ඉන් පසුව තමයි මෙන්න මේ ක්‍රියාදාමයන්ට ඔබට යන්න පුළුවන්කමක් තියෙන්නේ. හොඳින් තේරුම් ගන්න. ඒකෝ එක වචනයක්. රූපකට්ඨෝ තව වචනයක්. අපමත්තෝ තව වචනයක්. ආතාපි තව වචනයක්. පහිතත්තෝ තව වචනයක්. මේක තේරුම් ගන්න වෙනවා. මනාව තේරුම් ගන්න වෙනවා. පළමුව ඒකෝ තේරුම් ගන්න. හුදකලාව කියන වචනේ වර්තමානයේ තියෙනවා මේකට. නමුත් මෙතන හුදකලාව කියන එකෙන් කියවෙන්නේ මේ පිරිසක් නැති තැනක කියන එක නෙවෙයි. ඒක තේරුම් ගන්න වෙනවා. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ අරමුණවල විවිධත්වයෙන් අරමුණවල පවතිනා වූ ද්විත්වයෙන් අරමුණවල තියෙන ද්විත්වයක්. ඒ කියන්නේ අරමුණෙහිදී ඔහු තමන් සතු ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය හෝ තරහව සමග ජීවත් වෙනවා නම් බද්දේ කරත් වැනි සූත්‍ර වල සඳහන් කරන ලබන්නේ උන් කොතන කොහේ හිටියත් දෙන්නේ සමග ජීවත් වෙනවායි කියන එක. අරමුණ තුළ පවතිනවා ගැටෙන්නට අවශ්‍ය තමා පිළිබඳ මතයක් සහ අරමුණ හඳුනා ගැනීමේ ස්වභාවය. මෙන්න මේ ද්විත්වයෙන් මෙන් වෙන එකට තමයි ඒකෝ කියලා කියන්නේ. මතක තියාගන්න. ඒ වගේම මෙතන තව පැහැදිලි කරලා තියෙනවා උපකට්ඨෝ කියන වචනයක්. දැන් බුදුරජාණන් වහන්සේ ඔය ඇතැම් වික්ෂුන් වහන්සේලා හමුවට වඩින වෙලාවට ඔවුන් කරකී කතා පිළිබඳව විමසනු ලබනවා. මායෙන්න පෙර චිනම් කතාවක යෙදී සිටියාද? උන්වහන්සේලා උත්තර දෙන්නේ අපි රාජකතා, චෝර කතා ආදී දෙතිස් කතාවක යෙදී සිටියේ නැහැ කියන එක. ඒ වගේම බොහෝ තැන්වල පැහැදිලි කරලා තියෙනවා එකගත වුණොත් කරන්න ඕන දේ ධම්මේවා කතා අරියෝවා තුන්නි භාවේන කියලා. ඔබ එකතු වෙලා එක්ක දෙහැම දෙයක් පිළිබඳ කතා කරන්න නැත්නම් ආර්ය තුස්නීම් භූත භාවෙන් වැඩ හිටින්න. මේ ආර්ය තුස්නීම් භූත භාවය කියන්නේ පිළිමයක් වගේ නිහඬව ඉන්නවා කියන එක නෙමෙයි බාහිර වශයෙන්. අනේක තමයි උපකට්ඨෝ කියන කාරණාවේදී ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුට ඝනසංගණිකාය කියලා අපි සාමාන්‍යයෙන් ඒකට කියන්නේ බාහිර සමාජයේදී අර කෙලෙස් සහිත බුද්ධලයන් සමග කරන කාර්ය බහුලත්වයේ බාධාවක් වෙනවා. එබැවින් එවදු තත්වයකදී එදිනදා ජීවිතයට අවශ්‍ය සරල කාර්ය ටිකක් කරගෙන අපකිච්ච වෙනවා කියන්නේ අන්න ඒකට තමයි අල්පෝ කෘත්‍ය. එබැවින් තේරුම් ගන්නට ඕන හුදකලා වෙන්නට ධර්මයේ තේරුම් ගන්න නැති කෙනෙකුට බෑ. තේරුම් ගන්න කරුණා කරලා ඒක. හුදකලාව කියන එකේ තේරුම තනියම ඉන්නවා කියන එක නෙවෙයි. තමන් තමන්ගේ සිතට එන්නා වූ අර මින් පෙර තැබුවා වූ මායයට බැඳුන හේතු සිතේ සැඟවි පවතිනවා සංහානුසේ වශයෙන්. ඉඩකඩ ලද මොහතක මේවා ඉදිරියට එනවා. ඉදිරියට එන ඉඩකඩ සලසාගෙන සිටීම කියන එක තමයි හුදකලාව කියලා කියන්නේ. අපි නිරන්තරයෙන් කතා කර කර ඉන්නවනම්, නිරන්තරයෙන් දොළ පිට කකා ඉන්නවනම්, නිරන්තරයෙන් තවත් අතපය හොලවමින් ඉන්නවනම්, එතකොට අර ඇතුළත කොටස එළියට එන්න ඉඩ නැහැ. මේ සමාජයේ තියෙන කාර්ය බහුලත්වය තුළ ඔය ඇතැම්මයි කියනවානේ ලෙඩක් හැදෙන්න වෙලාවක් නැහැ වැඩින්නයි කියලා. එතකොට විවේකයක් හම්ුණොත් එහෙම ලෙඩ හැදෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ අපි නිරන්තරයෙන් සිත කය වචන අරමුණකට යොමු කරන් තිබෙනවා නම් බාහිර සරල එතකොට අර සැඟවුණ කොටසට මතුවෙන්න ඉඩ නැහැ. නමුත් මේ භික්ෂුන් වහන්සේ පැහැදිලි කිරීමේ තව වචනයක් තියෙනවානේ. අමඤ්ඤමානෝ. දැන් ගත්තේව නම් එහෙම තියේවි. මමකට ගත්තේවා. ආය ගන්න නැතුව ඉන්න ඕනනේ. අමඤ්ඤමානෝ මමකට නොගැනීම. මේ මමකට නොගැනීම සඳහා මොකද කරන්න ඕන? අන්න ඒක තේරුම් ගන්නට වෙනවා. අනේ මමකට නොගන්නා ක්‍රියාවලියට තමයි පින්නතුනි තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ධර්මයේහි විදසුන් වඩනවා, භාවනා කරනවා, පිළිවෙත් පුරනවා, මමත් වෙන විදිහට කටයුතු කරනවායි කියලා කියන්නේ. එබැවින් මමකට ගැනීමේ වරද මම ඉන්නා ස්ථානය, මම නැමැති මුලාව ඉන්නා ස්ථානය තේරුම් ගැනීමකින් තොරව අමඤ්ඤමානෝ ක්‍රියාමාර්ගයට යන්න බැහැ නේද? එබැවින් එවන් ධර්මයේ තේරුම් නොගෙන භාවනා කරනවායි කියන අය රූපකාම ශබ්දකාම ආදී අරමුණෙන්ට නොදී අරමුණු වළක්වා ගන්න හදාගන්න සැනසුම් සහිත තැනක් හදාගෙන ඉන්නවා වෙනවා ආයතනයක් පස්සේ. එතකොටත් තේරුම් ගන්න ඕන රහසක් තියෙනවා. මේ ලෝභ දේශ මොහයන්ගේ පැමිණීම තමයි අපට දුක් ගෙනත් දෙන්නේ. එතකොට වෙනත් අරමුණකට අපිට ඇලීගෙන ඉන්නට පුළුවන් නම් ලෝභ දේශ මොහයන් උපදින්නේ නැති බැවින් අර ඒ ලෝභ දේශ මොහයන්ගේ දුක නැහැ. නමුත් එවිට හිතන්නට එපා සම්පූර්ණයෙන්ම දුක නැති වෙලයි කියලා. ඒ පලා ගොස්සි. මෙවැයින් මේ සමාජයේ ධර්ම අවබෝධයෙන් තොරව කටයුතු කිරීමේදී දුකින් පලා යනවා. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරනවා ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ දුකට මුහුණ දී දුක අවසන් කරන්න. මේ ක්‍රියාමාර්ගයේ තියෙන වචන තුනකුත් තියෙනවානේ. තදංග විස්කම්බන සමුච්ඡේද. තදංග කියලා කියන්නේ අර වගේ යම්කිසි සද්ධාදී කාරණයක් මුල් කොටගෙන මේවා ඉන්නට නොදී කටයුතු කරන එක. විස්කම්බන කියන වචනෙන් පැහැදිලි කරන්නේ රූපී අරූපී ධානයක් අරමුණු කොටගෙන ඒට සමවැදීම තුලත් අර ලෝභ දේශ මොහ මූලයන් තේන්නේ නැහැ. තදංගයටපත් කිරීම විස්කම්බන ඈත් කිරීම මේවට ප්‍රහාණ කියන වචනේ පාවිච්චි කළාට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ පවතින්නේ සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණයේදී මූල හේතු ඉතුරු නොකර අවසන් කරන්නට වෙනවා. එතකොට මූල හේතු ඉතුරු නොකර අවසන් කරන්නට නම් තර තණ්හානුසයට යෑම නතර වෙන්නට වෙනවා. යලි හට ගන්නට හේතුවක් ඉතුරු නොවි අවසන් වෙන ක්‍රියාවලියකට යන්න වෙනවා. අපි බලමු ඉතුරු වචන ටිකක්. ඒකෝ උප්පම උපකච්ඡෝ. ඊළඟට පෙන්නනවා අප්පමත්තෝ. ඔන හොඳම වචනයක් තේරුම් ගන්න ඔබට. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට තමයි පින්නතුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට එන ඕනෑම හැඟීමක් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම පමාදේ වශයෙන් තේරෙන්නේ. පෘථග්ජනයයි කියලා කියන්නේ පමා වූ පුද්ගලයා. හේතුව මොකක්ද? මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමෙන් නැවත උපතට හේතු වූගේ සිතේ ලෝභ දේශ මෝහ මූල වශයෙන් ඉතුරු වෙනවා. එවිට ඌ සසරේ පමා වූ පුද්ගලයෙක්. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරනවා අප්පමාදේන සම්පාදේත. අපමාදෝ අමත පදං. පමාදව ජීවත් වෙන්නට යයි වදාළ බුද්ධෝපදේශයක් බුදු වදනක් ත්‍රිපිටකයේ තුල නැහැ. පමත්ත බන්දු. පමා වූ පුද්ගලයාගේ ඥාති අමාරයා. පමා වූ මිනිසා හැමතැනම පැහැදිලි කරලා තියෙනවා. එබැවින් මේ අප්‍රමාදය ආරම්භ කරන්න පුළුවන්කමක් තිබෙන්නේ මේ මඤ්ඤමාන අමඤ්ඤමාන කියන මේ කාරණා දෙකේ වෙනස දැනගත්තයින් පසුව. මඤ්ඤමානය ප්‍රමාදයයි. යමක් මම කොට අරගෙන තවදුරටත් හේතු අවකාශ කරනවා නම් ශේෂ ඉතුරු කරනවා නම් ඔහු මේ සසරේ ප්‍රමාදව පුද්ගලෙයි. අන්න දැන් මේ වික්ෂුන් වහන්සේ පැහැදිලි කරලා දානවා ධර්මයේ තේරුම් ගත්තයින් පසුව උන්වහන්සේට අප්‍රමත්තෝ. අප්‍රමාද වෙන්නට පුළුවන්. මේ අප්‍රමාද වෙන්නට පුළුවන් දවස කවද්ද කියලා තේරුම් ගන්නට වෙනවා. අනාගතයේ දවසකුත් නෙවෙයි, ගත වූ දවසකුත් නෙවෙයි, වර්තමාන මොහොතේ Taman කටයුතු කරන්නේ කෙබඳු අරමුණක් සමගද? කෙබඳු ස්ථානයකදීද? ඒ වර්තමාන මොහොතේ තමයි ඊට අදාළ අරමුණක් සමග මේ අතීතයේ තිබුණා වූ මඤ්ඤමාන ස්වභාවයේ මම කොට ගැනීම එළියට එන්නේ. එළියට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. දැන් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සීල සූත්‍රයෙන් සඳහන් කරනවා. පංච උපාදානස්කන්ධය හටගන විට ඒ තවදුරටත් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නේ නම් මඤ්ඤමානයි. නමුත් අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ කියන කේ තේරුම මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මේ නොවේයි කියලා නුවණින් මෙනෙහි කරනවායි කියන එක. අන්න එයයි අප්‍රමාදය. අරමුණට හසුයි ප්‍රතික්‍රියා දක්වන්නට යාම. අරමුණෙන් ද්වේෂාගත වෙලා ගහගන්න වෙන ගන්නට යාම. අරමුණෙහි ඇලි යලි විඳින්නට ඇත්නම් කියලා හේතු තියන්නට යාම. මේ හැම එකක් තුළම සිදුවන්නේ මඤ්ඤමාන බව නැත්තම් ප්‍රමාදය. හැබැවින් අපට මේ වචන පහ තේරුම් ගන්න තවත් ධර්ම දේශනා කීපයක අර්ථ විග්‍රහ කරන්න වේවි. ඒකෝ ූපකට්ඨෝ අප්පමත්තෝ. තවත් වචන දෙකක් අපි ගන්නවා. ආතාපි අන්න තවත් වචනයක්. ආතාපි කියන එක කෙනෙකුට ඇති වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන. කෝදං ජහේ විපජහෙය්‍ය මානං කියන දම්පපද ගාථාවේ අගපදයේ තිබෙන්නේ අකිංචනං න අනුපතಂತಿ දුක්ඛා කියලා. කිංචන නැති පුද්ගලයාට මේ ලෝකේ දුක්පතිත වන්නේ නැහැ. එතකොට ලෝකේ දුක්පතිත වන්නේ ලෝකේ දුක් තියෙන නිසා නෙවෙයි කිංචන තියෙන නිසා. කිංචන කියන එකේ තේරුම බාධක පලිබෝධ කෙලස් කියන අර්ථය. අන්න දැන් එතකොට තමන්ගේ හිතේ මේ ලෝක ධර්මයට අදාළ කරුණු සිදුවන විට බාහිර ලෝකයේ තුල තමන්ගේ හිතේ ඊට කම්පණයටපත් වෙන බාර ගන්න ප්‍රතික්ෂේප කරන පුද්ගල ස්වභාවයක් මුලාවක් තියෙනවා නම් ඔහුට සැනසෙල් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔහු නැවත නැවතත් දුක් අනුභව කරන්නේ සහ දුක දිගටම ගෙන යන්නේ බවටපත් වෙනවා. අන්න එබැවින් ආතාපි තත්ත්වයේ ඇතිවන්නේ මේ මමකට නොගැනීමෙන් මේවා අවසන් කරන්න ඕන. කෙලෙස් තවන්ට වීරියක් ඕන. එතන යතෙන් තැන් සඳහන් කරන ලවනා භික්ෂුන් වහන්සේලා වාඩි වෙලා ඉඳගෙන සිතට මොහොන දෙමින් ධාර්ය දාගෙන එක් කෙලෙසන් සාගත ස්වභාවයන් මමකට මගේ කොටගෙන ප්‍රතික්‍රියා දක්වන්නට නොයා අවසන් කරන්න කටයුතු කරන ආකාරය. ඔය කෝදවග්ගේ එක ගාථාවක සඳහන් වෙනවා ලස්සන සිද්ධියක්. භික්ෂුන් වහන්සේ නමකට ආවාසයක් හදා ගන්න ඕන වුණා. උදව් කරන්න දායක පිරිස සිටියේ නැතිලු. උන්වහන්සේ පොරවක් අරගෙන එක්තරා විශාල වෘක්ෂයක් බිම හෙලන්න සූදානම් වුණා. වෘක්ෂ දේවතාවගේ විමානීයට කරදරයක් වෙනවද කියලා බාධා කරයි කියලා කියනවා. එයත් ගණන් නොගෙන උන්වහන්සේ මේ ප්‍රකසින්ත්‍යාමේදී පොරව වැඩි දේවතාවගේ පුත්‍රයෙකුගේ අතතුවාල වෙලා මේ දේවතාවට හාමුදුරුව කෙරෙහි හොඳටම කේන්ති ආවයි කියනවා. හාමුදුරුවන්ට ගහන්නයි බනින්නයි හිතුණයි කියලා කිව්වා. එතකොට ගහනවා බනිනවා කියන්නේ කය වචනේට අරන් කේන්තිය කය වචනෙන් ප්‍රකාශයටපත් කිරීම. ප්‍රතික්‍රියාවක් වීම. දේවතාව බැලුවා මේ හාමුදුරුව සිල්වත්. තාක් කෙපුවට. එබැවින් ගහන්න බනින්න ගියා නම් ඈටමයි නැත්තම් ඔහුටමයි මේ දුක් විඳින්න සිදු වෙන්නේ. මෙබැවින් කේන්ති ආවාට ගහන්නේ නැතුව බනින්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ළඟට ගොහින් අඳාඳා හිටියයි කියලා කතාවේ පෙන්වන්නේ. ඔබ සම්මත වශයෙන් කල්පනා කරන්නට එපා ඔය කකුල් දෙකෙන් ගිහින් බුදුරජාණන් වහන්සේ ගව අඳාඳා හිටියයි කියන එකක්. එහෙම ගත්තත් කමක් නැහැ. නමුත් එතන තියෙනවානේ කයට සිතට ආවා. කයට වචනට දුන්නේ නැහැ කියලා. ගහන්නෙත් නැහැ, ගහන්න කිත් නැහැ, බලින්නෙත් නැහැ. ඔබටත් පුළුවන් නම් මේ බඳු මේ මඤ්ඤමාන අදහස් කයට වචන හිතට එන විට කයට වචනට නොදී අවසන් කරන්න. එහෙනම් ඔබත් ගහන්න බණින් යන්නේ නැති කෙනෙක්. ඔබත් කෙමෙන් බුදුරජාණන් වහන්සේ ළඟට යන කෙනෙක් බවට පත් වේවි. මෙන්න මේක තේරුම් ගන්න වෙනවා. ප්‍රතික්‍රියා නොදැක්වීම. මමකටගෙන හේතු අවසානයේ සංගවන් නැතුව අවසන් කිරීම. හොඳට තේරුම් ගන්න මේක. අපි හැම විටම මමකට ගන්නවා නම් හේතු ඉතුරු වෙනවා. යටින් යමක් ලියනකොට කාබන් කොලයක් යටින් තියලා ලීව උඩින් යමක් ලියන විට කාබන් කොලයක් තියලා ලීව යටින් යටත් ලියවෙනවා කරු. ඒ වගේම මමකට මගේකට මගේ ආත්මකට ගැනීම තුළ යලි හට ගන්නට හේතු ශේෂ වීම සිදු වෙනවා මායයට බැඳීම සිදු වෙනවා සංසාරයේ මිනිසුන් කරමින් ඉන්නේ ඔකයි අබුද්ධෝත්පාදයක් තුළ මොකද ඔය ධර්ම තේරුම් කරලා දෙන්න කෙනෙක් නැති නිසා නමුත් බුදු පියාණන් වහන්සේ පහළ වූ සමාජයක් තුළ මෙහිදී සිදුවන දේ තමයි මේ කරුණ විග්‍රහ කරලා දෙන එක එවිට අන්න ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භේදයකින් තොරව සෑම දෙනාටම පුළුවන්කමක් ලැබෙනවා මේ කරුණ තේරෙනවා නම් අමඤ්ඤමානෝ කියන ක්‍රියාවට එන්න. එහෙම නැත්නම් කෙලෙස් තවන්ට වීරියක් ඇති කරගන්න. විරේණ දුක්ඛං අච්ඡේති. මේ පමත්ත පැත්තට සංසාරයේ පුරුදු නිසා පමාවේ දුකින් මිදෙන්න බෑ. ඒ තමා දුකට පත්වන මුලාවල් තමන් විසින් අවසන් කරන්නට තමන්ට නිරන්තරයෙන් එළඹිට සිටි කල්පනාවකින් යුක්තව අවසන් කිරීමේ වනකමින් ඉන්න වෙනවා. සංසාරයේ පුරුදුනේ අවසන් කරන ඕනකම නෙවෙයි ඉදිරියට තබන ඕනෑකම. ඒකට ප්‍රමාදය කියනවා. ඒකට අපමත්තෝ කියන්නේ නැහැ පමත්තෝ කියලා කියනවා. ඒකට ඒකෝ කියන්නේත් නැහැ උපකට්ටෝ කියන්නේත් නැහැ. අන්තිමට තව වචනයක් තියෙනවා. පහිතත්තෝ. මොකද්ද මේ පහිතත්තෝ කියලා පෙන්වන්නේ? පහිත අත්තෝ. තමා කියන දෘෂ්ටි අතහැර. අතක තියාගන්න. ඒකේ තේරුම. මම නැමැති මුලාව අතහැරීමට තමයි පහිතත්තෝ කියලා කියන්නේ. එතකොට එහෙනම් මේක එනකොට අතහරින්නට පුළුවන්කමක් තියෙන්න වෙනවා. එතකොට මම නැමැති මුලාව පවතින්නේ සංසාරයේහි පෘථග්ජන භාවයේහි නිත්‍ය සුඛාත්මය තුල. ඒක අතහරිනකොට එතන පවතින්නේ අල්ලා නොගැනීමේවත් අනිදුක්ඛානාත්මය. ඒ දහම. ඒ දහමේ සරණින් තමයි මේ දුක්වලට හේතු ඉදිරියට රතභාව සම්වීම සිදු වෙන්නේ. අන්න මේ කරුණ වටහාගත්ත පුද්ගලයෙකුට මේ කාරණා පහට සම්බන්ධ වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ වදාලා වූ මේ මඤ්ඤමාන ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් ඒක නොදන්නා කාලයේ පමත්ත බඳුගේ පැත්තෙන් සිදුවන දෙයක්. දැන් කරන්ට වන කාරණාව අමඤ්ඤමානෝ බවට පත් වීම කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒ සඳහා අහුට ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ කියන මේ ගුණාංග පහෙන් යුක්ත වෙන්නට සිදු වෙනවා. ඔහුට හෝ ඇයට. අනතුරුව කරන්න තියෙන දේ තමයි මේ ජීවිතයේ සහ සංසාරික වශයෙන් මමකට මගේකට මගේ ආත්මකට ගනිමින් ලෝභ මොහ ද්වේෂ මොහ වශයෙන් එකතු කරගත්තා වූ මේ මූලයන් මාර විතට ආදී දේවල් දුක්වලට හේතු අවසන් කරන එක ප්‍රහාණය කරන එක කොහොමද ප්‍රහාණය වෙන්නේ මමකට මගේකට මගේ ආත්මකට ගැනීමෙන් අර කාබන් කොලය යටින් කියලා ලිව්වහම හේතු ඉතුරු වෙනවා අකුරු ලිය වෙනවා වගේ ඉන්ද්‍රියට හේතු ඉතුරු වෙනවා එතකොට අවසන් වෙන්නේ නැහැ. ඒ ඉදිරියට හේතු ඉතුරුම සිදුවෙන දර්ශනයට කියන්නේ නිත්‍යසුඛාත්ම. ඉදිරියට හේතු ඉතුරු නොවන දර්ශනයට කියන්නේ අනිද්දුක්ඛානාත්ම. පාසල් ගිහින් ඉගෙන ගත්තට හෝ වචනෙන් පාඩම් කරගත්තට හෝ විභාගයට ලීවට හෝම කෙනෙකුට තේරෙන්නේ නැහැ. මොකද අරමුණු රසයේ ඇලෙන පුද්ගලයා කිසි දවසක ඒක නිත්‍යයි සුඛයි ආත්මයි කියලා කිය කියා ගත්තේ නැහැ වචනේ. අරමුණු රසයේ ඇලීමටම කියන නමක් තමයි නිත්‍යසුඛාත්ම. අල්ලා ගැනීමට කියන නමක් තමයි නිත්‍යසුඛාත්ම. දැන් එහෙනම් අපිට කරන්න තියෙන දේ තමයි අල්ලා නොගැනීම. අවසන් වෙන්නේ එතකොට ඉදිරියට නොතබා අවසන් වීම. අන්නේ ඉදිරියට නොතබා අවසන් වීම සඳහා තමයි අමඤ්ඤමානෝ බලපාන්නේ. මම කොට නොගැනීම කියන කාරණාව බලපාන්නේ. ඒ සඳහා මේ කරුණ තේරුම් ගත්තයින් පසුව ඔන්න ආය කෙනෙක් අහන එකක් නැහැ භාවනා කරන්නේ කොහොමද කියලා. තණ්හා අනුසයට හේතු තැබීමෙන් නැවත උපත සිදු වෙනවා. තණ්හා අනුසයට හේතු තැබෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමෙන්. මඤ්ඤමාන කෙනකේ තේරුම ඒකයි. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඒ රැස්සන පැත්ත මේ අස්සන පැත්ත ඔන්න බුදුන් දකින්ට යනවා පිළිවෙත් පුරනවා අප්‍රමාද වෙනවා දහමට දහම සරණ කර ගන්නවා කියන කාරණාවයි තේරුම ඒකයි. එබැවින් පිරිසුදුවන්ට අවශ්‍ය වන්නේ අර තණ්හා අනුසේ පවතින හේතු ශූන්‍ය වෙන්න වෙනවා. ඒ හේතු නැති විට යලි පංච උපාදානස්කන්ධ හට ගන්න හැවත් මම කොට හට ගැනීම සිදුවන්නේ නැහැ. එබැවින් ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කරුණ තමයි මේ ශාසනයෙහි අසෝ මහ ශ්‍රාවකීන්ට පංචාවිඥා තිබුණාට. එහෙම නැත්නම් අත්ති කෙලමතාණු යෝගී හෝ බුදුන් වහන්සේ හමු වෙන්න පෙර එවන් දවල් උපදවාගත් අයට දිවස දිවකන පරිචිත්ත්ව ඥානෙ පුබ්බේ නිවාසොත් ඥානෙ තිබුණාට. මේවා මේ දුකින් අත මෙදීම සඳහා අත්‍යවශ්‍ය අංගයන් නොවේ. ගෘහස්ත සමාජයේ සිටින්න එක කරන්නත් බෑ. නමුත් අවශ්‍ය වෙන්නේ තණ්හානුසේ මුලාව අල්ලා ගැනීම බින්දුව දක්වා පහළට වැටෙන එක. ඒවිත දුක්widehat ගැනීමට හේතු තමන් ළඟ නැත්නම් දුකක් නෑ කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ කරුණ වටහා ගැනීමට ධර්මස්සවණින් මේ කරුණ වටහා ගැනීමට කියනවා කෙනෙක් ආර්ය භාවයටපත් වෙනවායි කියලා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ වදාරන ලබනවා ජානතෝ හං වික්ඛවේ පස්සතෝ ආසවණං කයං වදාමි. කින් ජානතෝ කින් පස්සතෝ. මහණනි මම දන්නාටත් දක්නාටත් මේ මාර්යාගෙන් නිදිමේ ප්‍රතිපදාව වදාරමි. මොනව දන්න කෙනාටද මොනව දක්න කෙනාටද නොනින් මෙනෙහි කිරීම දන්නා කෙනාටය නොනින් මෙනෙහි කිරීම දක්නා කෙනාටය. එබැවින් නොනින් මෙනෙහි කිරීම කියන කාරණය ධර්මස්සෝණයෙන් පසු අවබෝධයෙන් පසු ඇතිවන සිදුවීමක් කරුණාම අවබෝධයක් නැති පුද්ගලයෙක් තුළ නොනින් මෙනෙහි කිරීමක් සිදු වෙන්නේ නැහැ. උපන් අකුසල් දුරු කිරීමටත් නූපන් අකුසල් නොවැසීමටත් සමත් දහම නොනින් මෙනෙහි කිරීම තරම් මා මගේ බුදු ඇසින්වත් නොදුටුමි කියන එක බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමයි. එබැවින් ඔබ හැම දිනාටත් මේ භික්ෂුන් වහන්සේට කරපු ප්‍රකාශයේ පැහැදිලා තියෙන කාරණය තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණා නම් ඊළඟට පැහැදිලි කරනු ලබනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම මොකට මගේ එකට මගේ ආත්මකට ගැනීමෙන් මායයට බැඳෙනවා. ගන්න නැත්තම් මායයට බැඳෙන්නේ නැහැ කියන එක භික්ෂුන් වහන්සේ පැහැදිලි කරනු ලබනවා. ඉමස්සකහං බන්තේ භගවතා සංකීර්තේන බාසස්ස එවං විත්තාරේ නත්තං අජානාමි. සාමාන්‍ය මෙහෙමයි මම මේක තේරුම් වශයෙන් දැනගත්තේ. අන්න බුදු පියාණන් වහන්සේගේ ප්‍රශංසාව සාදු සාදු වික්ඛු සාදු සාදු කෝතං වික්ඛු මා සංකිට්ඨේන භාසිතස්ස විත්තරේ නත්තං අජානාසීතිය උඹ ඔබ මාව කියන දේ මනාව තේරුම් ගත්තා මෙන්න මේකටයි බණ තේරෙනවායි කියලා කියන්නේ. ඉන්පසු සඳහන් වෙනවා මේ වික්ඛුන් වහන්සේ අර කින පිිරිසෙන් වෙන්න ඒකෝපකට්ඨෝ අපමත්තෝ ආතාය පහිතත්වෝ කියන මේ අති ලක්ෂණ ටිකෙන් යුක්ත වෙලා රහතන් වහන්සේ බවක් කෙනෙක් බවට පත් වුණා පිළිවෙත් පුරලයි කියන්නේ. නම් හොඳට මතක තියාගන්න. බන කියලා කියන්නේ මේ කාරණාව. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය නිතසුපග්‍රාත්මේ මුලාවෙන් මිදෙන එකට ධර්මස්වණයකට තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීම තුළින් ඔබට අන්න පිළිවෙත් පුරුණු තැනටපත් වෙන්න පුළුවන් වෙනවා. ඔබේ දුක්වලට හේතු අවසන් කිරීමේ කටයුතු වලටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එබැවින් මඤ්ඤමාන සූත්‍රය තරම් වටිනා දහම් දේශනාවක්. ඒ වගේම කෙටියෙන් දහම්ක දේශනාවක් ත්‍රිපිටකයේ තවත් කලාතුරකින් තියෙනවා. අප ධර්මදේශනාවන් ගණනාවක් කොට තිබෙන නිසා තමයි මේ කරුණ පැහැදිලි කරන ලැබෙන්නේ මේ ඔස්සේ. එබැවින් මෙම ධර්මදේශනාව ශ්‍රවණය කොට ඒ කරුණ තේරුම් ගන්න උත්සාහ කරන්න. තවත් වෙනත් කෝණයකින් අපි මේ කරුණ ඉදිරියේ පැහැදිලි කරાવી එවිට ඔබට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන කෙනෙක් බවට මේ ජීවිතය තුළ පත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඔබ ධහම දැකීමෙන් බුදුන් දකින බුදුන් දැක නිවන් දකින පුද්ගලෙක් බවට පත් වෙනවා. එසේ පත් වීමට ඔබට මේ ධර්මානුශාසනා උපයෝගී වේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් මේ ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. ඒ වගේම පරලෝසපත් ඥාතීන්ට පින් පිණිස වේවා ධර්මස්ත්‍රය කළා වූ හැම දිනාගේ මෙලෝ පරලෝ යහවස් සහ කෙලවර නිවන් සම්පත් පිණිස හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සදහවතුනි අද දින පැවැත්වු ධර්මදේශනයේ සදහවර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු සිදු කළ නාවල කොස්වත්තේ ශ්‍රී සිද්ධාස්ථාන විහාරස්ථානයේදී බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්